නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තපෝච බ්‍රහ්මචර්යාච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තමං. හොඳයි, මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනු ලබන මා මංගල සූත්‍රයේ එක ගාථාවක්. අපි දන්නවා මේ ගාථා රත්නය භාග්‍යවතුන් වහන්සේ දෙවිවරුන්ටත් මිනිසුන්ටත් සාපේක්ෂව දේශනා කරපු බව. මේ ධර්මය එදා ඒ දෙවිවරු ගොඩාක් ශ්‍රවණය කරලා මාර්ගඵලවලට පත් වුණා. ඒ කාලයේ මේ මංගල සූත්‍රය ශ්‍රවණය කරපු ගොඩාක් පින්වත් අය තමන්ගේ සසර නිමා කරගත්තා. අද වර්තමානයේ අපට වෙලා තියෙන අවාසියක් තමයි මේ ගාථා රත්නය. අපි හැමෝම කටපාඩමින් දන්නවා, මේකේ සිංහල අර්ථකථනය හොඳටම දන්නවා. ඕනතරම් මේ ගාථාවන් ඇසුරෙන් ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවා, නමුත් මාර්ගඵල මොකවත් නැහැ. අඩුපාඩු හැදිලා තියෙනවද මිනිසත් භවයේ? මොකවත් ඇදිලා නැහැ, ඇදිලා වාගේ පේනවා. ගොඩාක් සංවරව සංසුන්ව ඉන්නවා. නිකන් කවුරු හරි ඇවිල්ලා උදේ ඉඳලා රෑ වෙනකම් මොන මොන හරි කිය කී හිටියොත් බලා ගන්න පුළුවන් අපේ ප්‍රතිචාර කොච්චර ධර්මද කියලා. එහෙනම් අපගේ ජීවිතවල අපිට පීඩනයක් නැත්තම් සංවරව ඉන්නත්, පීඩනයක් ලද වහාම ප්‍රතිචාර දක්වන්නත් අපි ඇඩගැහිලා තියෙනවා. හේතුව තාම පුතුජන නිසා. කවුරු හරි කෙනෙක් අපට නිඳා කරනවා නම්, අපහාස කරනවා නම්, විවේචනය කරනවා නම්, ස්තුති කරපු කෙනෙක් අපි අතර නැහනේ. එයාට වෛරයනේ අපි පාලා තියෙන්නේ. එහෙනම් අපට ප්‍රශංසා කරපු, ගෞරව කරපු කෙනෙකුට කවදාවත් අපි නිඳා කරලා නැහනේ. එයාට ප්‍රශංසානේ කරලා තින්නේ. එහෙනම් හොඳ කරන අයට හොඳ කරන්ටත්, නරක කරන අයට නරක කරන්ටත් අපි උරු වෙලා තිනවා. මේක අපගේ ජීවිතවල ගත්තාම ඒක ලොකු අඩුවක්. අපි හිතාගෙන ඉන්නවා අපි මේ ගොඩාක් ಗುಣධර්ම වඩාගෙන ඉදිරියට යනවායි කියලා. ಗುಣධර්ම වඩාගෙන ඉදිරියට යනවා නම් මිනිසත් භවයේ නිමා වෙන්න එපාය. නේරාංජනා නදියේ වැලි වලටත් වඩා භාග්‍යතුන් වහන්සේලා මේ ලෝකෙට බී වුණා නම්, සම්මා සම්බුද්ධත්වයට පත් වුණා නම්, ඇයි අපි තාම මෙතන ඉන්නේ? මේ ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනේ 2600ක් වෙලත් ඇයි අපි තාම මේ ඇවිදින්නේ? අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ බඹයක් විතර උස තියෙන මේ කයේ තියෙන ක්ලේශ ධර්මයන් නිරෝධ කරන්න අපි දක්ෂ නැද්ද? මෛත්‍රී භාවනාව අපි දන්නේ නැද්ද? ආනාපාන සති භාවනාව දන්නේ නැද්ද? පිළිකුල් භාවනාව, සක්මන් භාවනාව, මේ හැම එකක්ම අපි දන්නවනේ. ඇයි මේකෙන් ප්‍රතිඵල නැත්තේ? ඇයි මේවා වැඩෙන්නේ නැත්තේ? ප්‍රශ්නේ තියෙන්නේ කටපාඩම් කරපු දේ කියන එක නිසාවත්, ආගත්ත දේ මතක තියාගෙන ඉන්න එක නිසාවත් නෙමෙයි, වඩන්නේ නැති එකේ අඩුව තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරපු මා මංගල සූත්‍රයේ 10 වෙනි ගාථාව තුලින් තපෝච බ්‍රහ්මචර්යාච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තමං කියන ගාථාව අපගේ ජීවිතේ ක්‍රියාත්මක කරවන්නේ කොහොමද? මේක අපේ චරිතය බවට පත් කරගන්නේ කොහමද? මේක කමඨාන බවට පත් කරගන්නේ කොහමද කියන එක තමයි අද අපගේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ. තපෝ කියලා කියනකොට අපි දන්නවා තපස් රැකීමද, තපෝච්ච තපස් රැකීමද. මොකද්ද මේ තපස් රකින්නවයි කියලා කියන්නේ? එරමිනිය ගොතාගෙන, කොඳුරට පේලි, එම නැත්නම් කය ඍජුව තබාගෙන, දැස් වසාගෙන, අත් දෙක ඔඩොක්කේ තියාගන්නවා, වමට උඩින් දකුණ, ওই විදියට ඉන්නවා. දැන් මේක මොකද්ද? අපි කියන්නේ තපස් රකින්නවා. දැන් අපි දෙපෝයේ දවස්වල ඕනතරම් මේ තපස් රකින්න ඇතිනේ නේද? නානක් ප්‍රකාර භාවනාවල ඕම ඇස් දෙක වාගෙන ඕම ඉන්නවා අපි ආවන. නමුත් දැන් මේ භාවනාව ඉවර කරලා ගෙදර ගිහිල්ලා ඒ තපස් ජීවිතේ තියෙනවද? ගෙදර යන ගමනුත් කැළඹෙනවනේ. ගෙදර ගිහින් බලනකොට කෑම හදලා නැත්තම් බලන්න තින් සිල් අරගෙන එනවා කන්න කෑමවත් නැහනේ කියලා අපි කලබල වෙනවා. ඒ කෑම එක කිරියොද්දකුයි සම්බෝලයකුයි නම් ඊට වඩා තරහා යනවා. බලන්නකෝ මෙච්චර එළවලු තියෙද්දි පලා වර්ග තියෙද්දි මොකවත් අදලා නැහනේ. කොයි ඒ තපස් ජීවිතය. ඒ වාඩි වෙලා හිටපු ඇස් දෙක පියාගෙන හිටපේ තාපසතුමා අතුරුදාන් වෙලා තියෙන්නේ ඇයි කියලා බලනකොට අපට පෑදිලව පේන එක කාරණාවක් මේ තපස් කියන එක වාඩි වෙලා එරමිනිය ගොතාගෙන ඉටියාට වෙන එකක් නෙමෙයි. දැන් දෙවිවරු තපස් භාවනා කරනවද? මේ ලෝකින් හැමෝම තපස් භාවනා කරනවද? අඟුලිමාල තපස් රැක්කද? දාරුකීරිය තපස් රැක්කද? පටාචාරී තපස් රැක්කද කියලා බලනකොට මේ උත්තමයන් වහන්සේලා අරියත් ඵලයට එනම් අරියත් බෝධියට පත් වෙලා තියෙන්නේ තපසක් රැකලාමයි. හැබැයි ඒ තපස කවුරුත් දැක්කේ නැහැ. ඒ තපස මොකද්ද කියන එක අපි දැනගන්න ඕනේ. ඒක අපේ ජීවිතවලට ගොඩාක් වැදගත්. මේක ලෝකෝත්තර තපසක්. දැන් තපස් රකින්න ගහක් එපාය, සෙවණක් එපාය, මානකමක් එපාය. හැබැයි එහෙම අවශ්‍ය නැහැ. මේක ලෝකෝත්තර ගමනක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සංඝ. මේ සංඝයා යන ගමනක්. මොකද්ද මේ සංඝ කියලා කියන්නේ? බික්කු බික්කුණි, උපාසක උපාසිකා. දැන් මෙතනින් තොර මේ ලෝකේ කෙනෙක් පෙන්වන්න. දැන් මේ ලෝකේ ගීපින්වතුන් ඔක්කොම සිල් ගන්නවා නම් උපාසක උපාසිකාවන්නේ. එහෙනම් Tamanට කුසලයේ තියෙන නිවනට ගොඩාක් වැඩ කරගන්න කැමැති කට්ටිය මාන වුණා නම් ඒ කට්ටිය බික්කු බික්කුණේනේ. එතකොට මේ ලෝකේ ඉන්නේ ඔක්කොම සංඝනේ, සිවණ පිරිසනේ. එතකොට මේ පිට කට්ටිය කවුරුත් නැහනේ. එහෙනම් අපට පිටයි කියලා කියන්නත් කෙනෙකුත් නැහනේ. එහෙනම් මේ ලෝකේ ඉන්නේ හැමෝම තපස්වරු නම්, හැමෝම තම තමන්ගේ ගුණධර්ම වඩාගෙන යන සංඝ පිරිස නම්, සිවණ පිරිස නම්. දැන් අපට ප්‍රශ්නයක් වෙනවා මේ තපස් කියලා කියන්නේ මොනවද කියන එක. දැන් බලන්න පළවෙනි තපස් ජීවිතය අපි පෙන්නනවා. මේ පින්වතුන් දිහා බලනකොට අපට පේනවා බලන්නකෝ කිසිම සංවරයක් නැහැනේ. ඒට ඇවිදිනවා මේට ඇවිදිනවා කියලා කැළඹෙනවා. දැන් ඇත්තටම තපස් කියලා කියන්නේ මොනවද? බාහිර තියෙන කිසිම දෙයකට ගනුදෙනු නොකර බාහිර ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරගන්න නැතුව බොහොම සංවරව නිස්සබ්දව තමන්ගේ වැඩක් බලාගෙන ගුණධර්ම වඩන කෙනානේ තපස් කියලා කියන්නේ. කොහොම මේ ඇස් දෙකට තපස් ජීවිතයක් නැහනේ. ඒ තපස්කම නැහනේ. එහෙනම් ඇස් වලින් දකින්නවා අපේ වෛරකාරේ. දැක්ක ගමන්ම හිතන බලන්න මේ මනුස්සයා නේද එදා අපේ ගහේ පොල් කඩාගෙන ගියේ. මේ මිනිස්සු නේද එදා අපේ මේ කුකුලේ කල්ලාගෙන ගියේ කියලා මේ මනුස්සයාව නිකන් මරන්න තරම් තරහෙන් බලනවා. දැන් තාපසවරු එහෙම බලනවද? නැහනේ. තපස්වර මේ ලෝකේ කිසිම කෙනෙක් එක්ක ගනුදෙනු කරන්නේ නැහැනේ. නාම රූපත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ලෝභ දේශ මොහත් එක්ක පැටලෙන්නේ නැහැ. එහෙනම් මේ ඇත්ත තපස් ජීවිතය මොකද්ද කියලා බැලුවොත් අපේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයෙන්ම තපස් රකින්න ඕනේ. අපේ තින අවබෝධයේ මදිකම නිසා ප්‍රඥාවේ ගැටලුව නිසා අපි තපස් රකින්නවා මේ කයෙන් විතරක්. මේ කය විතරක් තපස් රැකලා බෑ. දැන් මේ පින්වතුන්ට අකුසල කර්ම පාප කරන් කර්ම කරන්න අවශ්‍ය වුණොත් දැන් අතින් විතර කරන්න පුළුවන්ද? බෑනේ. සිතවිල්ලක් එපාය. මම මොනවද කරන්න කියලා දැනගන්න එපාය. එහෙනම් Tamanට පරුස වාච පිසුන වාච සම්පප්පලාප කරන්න කට එපාය. ගඳක් දැනෙනවා නම් ඒකට ද්වේෂය ඇති කරන්න, සුවඳක් දැනෙනවා නම් ඇලීම ඇති කරන්න, ලෝභය ඇති කරන්න නාසයක් එපාය. හොඳ මිනිස්සු නරක මිනිස්සු තෝරාගෙන වෛරය පාන්න බලන්න ඇස් දෙක එපාය. නින්දා අපාස කරන කට්ටියට වෛර බැඳ ගන්න කන් දෙකක් එපාය. එහෙනම් අසත්පුරුෂ ක්‍රියා කරන්න ඇවිදින්න කකුල් දෙකක් එපාය. මේවා හොඳට කල්පනා කරලා සැලසුම් කරලා වැරදි දේවල් අපායට යන දේවල් කරන්න සිතන්න සිතක් එපාය. එහෙනම් මිනිස්සෙක් මේ ලෝකයේ අකුසල කර්ම පාප කර්ම කරන්නේ ඇස කන දිව නාසය සම සිත කියන ආයතන අයම ආයෝජනය කළා. එයා දක්ෂ නැහැ ආයතන වලින් තොරව කරන්න. මට පුළුවන් සලායතන නැතුව අකුසල කර්ම කරන්න කියලා කියන කෙනෙක් ඉන්නවා නම් අත් උස්සන්න. ඉතන්නේ නැතුව අතපය මොකවත් පාවිච්චි කරන්නේ නැතුව බලන්නේ නැතුව කතා කරන්නේ නැතුව ඇයෙන්නේ නැතුව ස්පර්ශ වෙන්නේ නැතුව අකුසල කර්ම කරන්න දක්ෂයෙක් නැහැනේ මේ ලෝකේ. එහෙනම් මේ ආයතන අයෙන් නේද අකුසල කර්ම පාප කර්ම කරෙන්නේ. ඒ නිසා නේද උත්පත්තිය කටගන්නේ. එහෙනම් මේ ලෝකේ පින් කර්ම කුසල කර්ම කරන්නේ කොහොමද කියවම ඒකත් ආයතන යෝනිය. ධර්ම ග්‍රන්ථයක් කියවන්න ඒක බලන්න ඉස්සලාම ඇස් දෙක ඕනේ. කියවන්න කට ඕනේ. අල්ලා ගන්න අත ඕනේ. දන් දෙන්න අත ඕනේ. සිතන්න සිතක් ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරන්න කන් දෙකක් ඕනේ. දැන් බලන්නකෝ කුසල කර්ම කරන්ටත් පින් කර්ම කරන්ටත් ඇස කන දිව නාසය සමසිත ඕනේ. එහෙනම් මේ ලෝකේ සුගතිගාමිත්වයටත් දුගතිගාමිත්වයටත් ප්‍රධාන හේතුව තමයි ආයතන අය. එහෙනම් මේ තපස කියලා කියන්නේ මේ බඹයක් විතර උස තියෙන කයට දෙන ධර්මතාවයක් නම් ඒක මේ එරමිනියට විතරක් සීමා වුණේ කොහමද? උජුං කායන් වලට විතරක් සීමා වුණේ කොහමද? දැන් කෙනෙක් එරමිනිය ගොතාගෙන තපස්වරයෙක් වාගේ සමාධි ආසනයේ වාඩි වෙලා රටේ නැති මුසාවාද පරුසවාද සම්පප්පලාප කතා කරනවා. අසවලාගේ ගෙදර මේම එකක් වෙලා නේ කියලා ඕපදූප කතා කරනවා. දැන් එයා තපස්ද? නැහනේ. එතකොට දැන් කටපියාගෙන අනිත් මිනිස්සු දිහා බලාගෙන රවණනවා. දැන් මේක තපස්ද? නැහනේ. කටපියාගෙන ඉන්නවා කය කලබලයි. එක තැනක කිරියවක ඉන්නේ නැහැ. ඒක තපස්ද? නැහනේ. එතකොට මේ ආයතන අයම තපස් භාවයට පත් කරන්න ඕනේ. ඒක තමයි මේ තපෝ කියලා කියන්නේ. එහෙනම් මේ තපස කියන ජීවිතයට පත් කරන මේ ප්‍රතිපත්තිය කොහමද අපි කමඨාණක් වශයෙන් වඩන්නේ කියලා බැලුවාම අපි මේ සංසාරයේ ඇවිදින සෑම මොහොතම අපට වර්ණ පේනවා. මොනවද පේන්නේ? කොළ පාට, රතු පාට, නිල් පාට, කා පාට, සුදු පාට, කළු පාට මොම් පේනවා. දැන් වර්ණවල දුස්සීල සීලවන්ත කියලා තියෙනවද? නෑ නේද? වර්ණවල එහෙම එකක් නෑනේ. ආවල් මිනිසයා හොඳයි, ආවල් මිනිසයා නරකයි කියලා කියන්න පුළුවන්ද? ඇස්වලට මොනවද පේන්නේ? ඔක්කොම වර්ණ විතරනේ. දැන් වර්ණයක් වෙනුනාම මේ තැඹිලි පාටයි සුදු පාටයි වෙනුනායි කියලා අපි එහෙම කියන්නේ නෑනේ. අසවල එනවනේ, අර දුස්සීල එනවනේ මේ පැත්තට. දැන් පෙනිලා තින වෙන එකක්නේ. එහෙනම් ඇහැට පේන්නේ පාට නම් අර මිනිසාගේ ගතිගුණ පේන්නේ කොහමද? දැන් සිතත් එක්ක සම්බන්ධ වෙලානේ. එන යම්කිසි කෙනෙක් දිහා දැක්කාම ලෝභ ද්වේෂ මෝහ රාග ඇති වෙනවද, වෛර ඇති වෙනවද? ඒකෙන් සිත වළක්ව ගන්න ඕනේ, බේර ගන්න. මේක තමයි තපස් රකින්නවා කියන්නේ. තාපසවරයෙක් කවදාවත් පව් කරන්නේ නැහැ. සිත කය වචනේ සංවර කරනවා, උත්තරී මනුෂ්‍ය ධර්ම වඩනවා. එහෙනම් මේක ඇස්වලින් වඩන්න ඕනේ. මේ ඇස් දෙක තපස් ඇස් දෙකක් බවට පත් කරන්න ඕනේ. දැන් බලන්න අපි යම්කිසි දෙකෙනෙක් දිහා බලනකොට ද්වේෂයේ අටගත්තාම අපි දැනගන්නවා මන් තුළ තාම වෛරය තියෙනවා. මෛත්‍රිය පරිපූර්ණ වෙලා නැහැ. එයාව දැක්ක ගමන් මගේ සිත කැළඹිලා එයාගෙන් පළිගන්න හිතෙනවා. එයාට රිදවන්න හිතෙනවා. එයාගේ වස්තු විනාශ කරන්න හිතෙනවා. ඇයි මම තිරිසනෙක් වාගේ වෙනස් වෙන්නේ? මගේ සිතේ කැළඹිල්ල අටගන්නේ ඇයි? මෙච්චර හොඳට ඉනාවෙලා කතා කරපු මගේ ඉනාව අතුරුදාම් වුණා. සංවරභාවය අතුරුදාම් වුණා. මගේ කය ආත්පසින්ම වෙනස් වුණා. මගේ මිනිසත් භවය පොඩ පොඩ අඩු වෙලා තිරිසන් භවය ආරුඪ වෙනවා. මොකද්ද මට වෙන්නේ? අන්න අර වෛරය මාව ආක්‍රමණය කරනවා. අපි කියනවනේ සතුරු ආක්‍රමණය කරනවා. එහෙනම් මේ වෛරය කියන මාර සේනාව මේ පූජා භූමිය, මේ බඹයක් විතර උස තියෙන පූජා භූමිය ආක්‍රමණය කරනවා. මේ ටික දැනගත්තාම ඇති සතුරා පළවන්න චිත්තානුපස්සනාව වඩනවා අපි. නැවත නැවත අපි සීය වඩනකොට මේ සීයෙන් යුක්තව මේ සෑම කාරණාවක්ම බලාගෙන ඉන්නකොට අන්න වෛරය පොඩ පොඩ පාවෙනවා. තරාව අපිට නැති කරන්න බෑ. තරාව නැති කරන වෑයම තරාවක් නේ. ඇයි? තරාවට තරා තියෙන නිසානේ අපි ඒක අයින් කරන්නේ. තරාට ආදරේ කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? නැහනේ. තරාට ආදරේ කෙනා ඒක නැති කරන්න තියෙන බව දැනගෙන සීයෙන් ඉන්නවා. ඇයි? එයා තරාවත් මගේම කොටසක් නේ. මම වඩලා නැති ಗುಣධර්මයක්. ඒක තාම මගේ සිතේ නිදාංගත වෙලා තියෙනවා. මෛත්‍රිය කියන පාරමිතාව සම්පූර්ණ කරලා මම මේ තරාව ද්වේෂය උදුරලා විසි කරලා නැහැ. ඒ වල්පැලැටිය තාම මගේ පුණ්‍යකෙතේ පැලවෙලා කටුසයිතයි. නියර යන්න බෑ. ඒවා ඇනෙනවා. එහෙනම් මේ පුණ්‍යකෙත කියන එක භික්ෂුව විතරක් නෙමෙයි මේ ලෝකේ ඉන්න සිවණ පිරිසම පුණ්‍යකෙත් තමයි. උපාසක උපාසිකාවට දෙන දාණය දුස්සීල කෙනෙකුට දෙන දාණයට වඩා 100% ප්‍රමාණයටත් වඩා ඉහළයි කියලා දේශනාවේ තියෙනවා. එන අසත්පුරුෂ දාන සත්පුරුෂ දාන කියලා ගත්තාම දසසෙල් සමාදන් වෙලා ඉන්න පින්වතුන්ට දන් දුන්නාම ඒක මාත්ඵල ආනිසංසයි. එහෙනම් මේ කට්ටියටත් කෙතක් තියෙනවා කියන එක නේද මේකෙන් අදහස් වෙන්නේ? ඒ කෙතේ තියෙනවා වල් පැල ඇති. කටුසහිත පැල තියෙනවා, ඒවා ඇනෙනවා යන එනකොට, ඇඳුම් පැටලෙනවා, ඉරෙනවා. විසවා જાති තිබුණාම කකුල් කුණු වෙනවා. එහෙනම් අපි මේ ලෝකෙ දිහා බලනකොට ద్వේෂය ඇති වෙනවා නම්, වෛරය ඇති වෙනවා නම්, අන්න අපි තුල වල් පැලැටියක් තියෙනවා, කටුපඳුරක් තියෙනවා, හරි සැරයි. අපි මෛත්‍රිය වඩනවා නම්, අනේ මට තරහා ඇති වෙනවායි කියලා දැනගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්නවා නම්, ඒ වෛරය තියෙන බව දැනගත්ත සැනෙම වෛරය තුනී වෙන්න පටන් ගන්නවා. කෙනෙක් තරහා ඇති වෙලා ගාන්ඩෝනේ කියලා කලබල වෙලා පොල්ලක් අතට අරගෙන කලබල වෙනකොට මෙයා දැනගන්න අනේ මම වෙනස් වෙච්ච ඇටි. හොඳ ලස්සනට මගේ අතට පොල්ලකුත් ඇවිල්ලා මම දන්නෙත් නෑ මේක කොහමද ගත්තේ කියලා. කලබල වෙච්ච තරම් කියලා දැනගත්ත ගමම අතබුරුල් වෙලා පොල්ල අතහැරෙනවා. කවදාවත් කෙනෙකුට යට අයාපත කරන්න බෑ. ඇයි? තරහා යන බව දැනගත්ත ගමම තරාව මධ්‍යම ප්‍රතිපදාවට එනවා. තරාව කියලා කියන්නේ අත්ත කියලා මතාන යෝගය. සෙනෙහස කියලා කියන්නේ බැඳීම කාමසුකල්ලිකාන යෝගය. අන්තයක ඉන්න තාක්කල් විතරයි අන්තයේ ප්‍රශ්නේ තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න තාක්කල් මේ ලෝකේ කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒක කර්ම ගොඩ නැගෙන්නේ නැහැ. හැම තැනම දේශනාවල අපි ආලා තියෙන මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න කියලා. හැබැයි මධ්‍ය ප්‍රතිපදාවේ ඉන්න ක්‍රමවේදය දන්න කට්ටිය අත්උස්සන්න කියලා කවම් කවුරුත් දන්නේ නැහැ. අවුෙන්නේ නැතුව ඉන්නවා. අවුෙන්නේ නැතුව ඉන්න එකටත් අවු වෙලා නින්නේ. ඒක ජීවිත කාලෙම වඩනවා නැති. ඒකට අවු වෙලා නේ, දුෂ්ටිගත වෙලා නේ. එහෙනම් මම ద్వේෂය නැති කරනවා. මෛත්‍රිය වඩනවා. ඒතර මෛත්‍රියට අවු වෙලා නේ. එහෙනම් අපට මේක ඕනේ නැහැ, මේක ඕනේ කියලා තෝර අපි හදන්න යන නිසා ජීවිත කාලෙම හදන්න දේවල් තියෙනවා. ඇයි? තරහා තියෙන කෙනා තරාව නැතිකරන්න මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය වැඩි වුණාම ඔරාටත් මෛත්‍රී කරනවානේ නේද? එතකොට මිනි මරුවටත් මෛත්‍රී කරනවා, බොරු කියන කෙනාටත් මෛත්‍රී කරනවා. දැන් මේ මෛත්‍රිය වැඩිලා අපි කියනවා පිටාර ගලනවා කියලා, වාන් දානවා දැන් මෛත්‍රිය. එතකොට දැන් මෛත්‍රිය වැඩි වෙලානේ, දැන් මේක අඩු කරන්න ද්වේෂය වැඩි කරලා මෛත්‍රිය අඩු කරන්න එපා. නැවත අපි අර දුස්සීල කට්ටියට මෛත්‍රිය නොපා ඉන්නවා. එතකොට ද්වේෂය ටිකක් වැඩි කරාම අර මෛත්‍රිය පිටාර ගලන එක වාන් දාන එක අඩු වෙනවා. දැන් ද්වේෂය වැඩි වුණාම මෛත්‍රිය අඩු වෙනවානේ. පව් අර මිනිස්සයාට මොනාරි දෙන්න තිබුණා, ගියාට පස්සේ මතක් වුනේ. එහෙනම් දැන් ආයි මෛත්‍රිය වඩන්න එපා. දැන් මේ පැත්තෙන් වඩනකොට පිට අරගලන එක වඩනකොට මේ පැත්තෙන් ටිකක් අයින් කරන්න ඕනේ. දැන් මේක හැමදාම කර කර ඉතියම කවදද නිවන් දකින්නේ? මෛත්‍රිය වැඩි නම් මෛත්‍රිය පාලනය කරන්න මෛත්‍රිය අඩු කරනවා. මෛත්‍රිය අඩු වෙනකොට ද්වේෂය ඇති වෙනවා, ද්වේෂය නැති කරන්න මෛත්‍රිය වඩනවා. හැමදාම ඒ කාන්තේක ඉඳලා මොනාර එකක් වඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දාරුකීරිය මහරහතන් වහන්සේට කියපු දේශනාව මොනවද? දැක්කද දාරුකීරිය? දැක්කදේ දැක්ක බව දැනගන්න. දාරුකීරිය මොනාර ඇයෙනවද? ඇයෙන බව දැනගන්න. ඇයිච්චදේ ඇයිච්ච බව දැනගන්න. ඇඟෙනවනං ඇඟිච්චදේ ඇඟෙන බව දැනගන්න. සිතෙනවනං සිටිච්චදේ සිතන බව දැනගන්න. මොකවත් කරන්න යන්න එපා. දැන් බලන්න කොච්චර ලස්සන කමටානක්ද මේක. එහෙනම් අපේ ජීවිතය අපිට කරන්න තියෙන්නේ වෛරකාරයේ දැක්කාම මෛත්‍රිය වාඩි වෙලා සුවපත් වේවා කියලා කෑගාන එකද? වෛරය ඇති වෙච්ච බව දැනගන්න එකද? වෛරය ඇති වෙච්ච බව දැනගත්තාම එයා ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ. එහෙනම් අපි කාමසුකල්ලිකාන යෝගියේ අන්තයේ ඉන්නකොට අපට ප්‍රශ්නයක් ඇති වුණාම ඒ අන්තයේ ඉන්න බව දැනගත්තාම ඒ අන්තයේ මධ්‍යම ප්‍රතිපදාව බවට පත් වෙන. ඇයි? චිත්තානුපස්සනාව තමයි මේ ලෝකයේ තියෙන මධ්‍යම ප්‍රතිපදාව. එහෙනම් චිත්තානුපස්සනාව ඇති කිරීම තුළින් අපගේ ජීවිතයේ මධ්‍යම ප්‍රතිපදාවේ පවත්වාගෙන යන්න පුළුවන්. තරහා ඇති වුණාද අත්ත කියලා මතාන යෝගයේ ප්‍රශ්නයක්ද? අත්ත කියලා මතාන යෝගයේ ඉන්න බව දැනගෙන 100% ඉන්නවා. ඒක මධ්‍යම ප්‍රතිපදාවට පත් වෙනවා. දැන් මැද කියලා තැනක් නැහනේ. ඉන්නේ ජීවිත කාලෙම අන්ත දෙකේනේ. එහෙනම් අන්තය 100 පවත්තල මධ්‍යම ප්‍රතිපදාවට පත් කරගන්න අපි දක්ස නැහැ. එහෙනම් මේ ඇස් දෙකෙන් යමක් දැක්කාම හොඳ කෙනෙක් නම්, සිල්වන්ත කෙනෙක් නම්, අපේ මිතුරෙක් නම්, වාම අපි හැලෙනවා නේ අපේ යාළුවෙක් කෙනා ඉස්කෝලේ යන කාලේ යාළුවෙක් කතා කරන්න ඕනේ තේ ටිකක් දෙන්න ඕනේ. ගෙදරට ආරාධනාවක් කරන්න ඕනේ. බලන්න පුදුමාකාර බැඳීමක් අපට. එහෙනම් මේ ඇස් දෙකට දකින්න මේ රූපවලට අපි ඇලෙනවා. එයා වෛරකාරයෙක් නම් විරුද්ධවාදියෙක් නම් අපි ගැටෙනවා. අපගේ ජීවිත කාලය පුරාම අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා බැලුවොත් මේ ඇස් දෙකට ගෝචර වෙන නාම රූප ධර්මයන් වලින් අපි කෙලෙස් හදා ගන්න එක නවත්තලා නැහැ. මේකට තමයි මේ තපස් ජීවිතය දෙන්න කියලා කියන්නේ. අද ඉඳලා මේ පින්වතුන්ට මේ ඇස්වලට ගෝචර වෙන සෑම නාමයක් රූපයක් දකිනකොට මේ නාම රූප වලට අවුෙන්නේ නැතුව තපස් රකින්න පුළුවන් නම් ඇස් දෙකෙන් අන්න මේ ඇස් දෙක තාපසයක බවට පත් වෙනවා. මේ ඇස් දෙකෙන් පුළුවන්කම තියෙනවා අපට තපස්වරයෙක් බවට පත් වෙන්න. දැන් බලන්න කන් වලට අපට ඇෙන ප්‍රශ්නය කොච්චර ලොකු ප්‍රශ්නයක්ද කියලා. මේ පින්වතුන්ට දැන් අගුණ කියලා බනින්න පටන් ගත්තොත් මොකද්ද කරන්නේ? මේ පින්වතුන් විනාඩි පහක්වත් ඉන්නේ නැනේ. අනේ මේ හාමුදුරන්ට ටිකක් මානසික ප්‍රශ්නයක් තියෙනවා වාගේ. ඒ හාමුදුරන්ට යාපතක් කරන්න කියලා අපි ගියා. අපට හොඳ සියලු බැනලා විවේචනය කළා, නිඳා කළා, අපාස කළා. ආයේ පන්සල තියෙන දිසාවට යන්න හොඳ නැහැ කියලා මේ කට්ටිය පිටත් වෙලා යනවා නේද? දැන් කුරුල්ලෝ කෑ ගන්නවා, එහෙම පිටත් වෙලා යනවද? නැහනේ. එතකොට දැන් ඒකත් සද්දනා, මේකත් සද්දනා, මේ සද්දේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? භාෂාවත්, ඒ භාෂාවේ තියෙන වචනවල අර්ථයත් දැනගත්ත එක නේද? දැන් ජපන් හාමුදුර නමක් ඉඳලා ජපන් භාෂාවෙන් hina වෙවි බයිනවා. ඉනා වෙන නිසා අපි කියන මේ හොඳ ලස්සන මොනාරි කාරණාවක් කියනවා ඇති. මේ තින සියලුම සතර පරම්පරාවටම බයිනවා හාමුදුරෝ. හැබැයි ඉනා වෙලා බයින නිසා ශබ්දේ විතරයි හැයෙන්නේ, භාෂාවත් වචනත් දන්නේ නැති නිසා අපි කවුරුත් එල්ලෙන්නේ නැහැ. වාඩි වෙලා හාගෙන ඉන්නවා. බණක් වෙන්නේ නැති කියලා. එහෙනම් බලන්න මේ කන් වලට ඇෙන ශබ්ද වලින් මොනතරම් වෛරය, ద్వේෂය, මෝහය, රාගය ඇති වෙනවද කියලා. එහෙනම් මේ කන් වලට අපිට ප්‍රශංසාව ඇෙනවා නම්, ගෞරවයේ කීර්තිය ඇෙනවා නම්, ඒ මනුස්සයාට බත් දීලා, තේ පැන් දීලා කොහෙද ඉන්නේ? ආ එහෙමද? එන ගම මේට අවිල්ලා යන තව ටිකක් ආගන්න එපා, අපේ මාන්නේ වැඩි වෙන්න. එහෙනම් මේ මනුස්සයාට හරියට අපි සලකනවා. බැරි වෙලාවත් අපේ අගුණයක් කියලා බැන්න නම්, මේ මනුස්සයාට ඇල්වතරවත් දෙන්නේ නැහැ. එන ප්‍රාර්ථනා කරනවා, අකුණු ප්‍රාර්ථනා කරනවා. අනේ මේ මනුස්සයා සුනාමියටවත් ගියේ නැහනේ. බලන්නකො සුනාමියටවත් අවුන්නේ නැහනේ මේ මනුස්සයා. මේ මනුස්සයාට වෙන්න තියෙන හැම අපායක්ම අපි ප්‍රාර්ථනා කරලා එම අපත්‍යක්ම මේ මිනිසයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බුදුන් වැඳලා මේ මිනිසයාට මොනාරි කරන්නකෝ. අපේ බුදු පියාණන් වහන්සේ මෙච්චර බෝධි පූජා තියෙන මේ මිනිසයාට මොකවත් වෙන්නේ නැහනේ. මෙච්චර ලයිට් කණු තියෙන එකකවත් මේ මිනිසයා ඇප්පෙන්නේ නැහනේ කියලා බුදුන් වඳිනවා. හැබැයි අපට ප්‍රශංසා කරලා ගෞරව කරන මිනිසියෙකුට අපි කියනවා සියලෝම දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව සැලසේවා, දළදා රත්නයේ පීඨ ලැබේවා, රුවන්වැලි මාසා චෛත්‍ය රාජයන් වහන්සේගේ පීඨ ලැබේවා, සියලෝම පිංආනිසංස කුසලානිසංසෙන් දීර්ඝායස ලැබේව කියලා ඒ මනුස්සර වෙන බෝධි පූජාවක් තියෙනවා. දැන් බලන්න මේ කනට එන ශබ්දේ නේද මේ ප්‍රශ්නේ. අපට හොඳ කියන මනුස්සයන්ට හොඳ කියනවා. ඒ කියන්නේ අපි ඇලෙනවා, මාන්නේ ආංකාරය උඩඟු අදා ගන්නවා. අපට බැන්නාම අපි ගැටෙනවා, වෛරය බැඳ ගන්නවා. එහෙනම් බනින මිනිස්සු බනින්නේ නිකන් නෙමෙයි, අපි බැනපුවා නේද? නිකන් අපට බයින්නේ නැහැ, හේතුවක් නැතුව ඵලයක් අට ගන්නෑ. මේ ලෝකේ මල් ඇදෙනවද ගස් නැතුව? ඒ මැදෙන්නේ නැහනේ. ඒ මැති වෙනව නම් පුදුමයක් නේ මේක. එහෙනම් මේ ලෝකේ මල් ඇදෙන්නේ මල් ගස් තියෙන නිසානේ. එහෙනම් හේතුවක් තියෙන නිසා තමයි ඵලයක් අටගත්තේ. එහෙනම් මේ මිනිස්සයා මට බනින්නේ, මම පෙර භවයේ බැනලා තියෙනවා, හේතුව මං අදලා දැන් ඵලේ මල් පට අරගෙන. එහෙනම් දැන් මල් නෙලන්න ඕනේ මම. කොහොමද මම මල් නෙලන්නේ? අර මිනිස්සයා බනිනකොට සාදුකාර දෙනවා. සාදු සාදු සාදු කියලා. ඒ මනුස්සයා කල්පනා කරනවා, මම මේ අම්මට තාත්තට, කිරියම්මට කිරියත්තට, ඥාතියට සහෝදරට ඔක්කොමට බයිනවා. බැනලා මොකවත් බනින්න නැති නිසා මේ මනුස්සයාගේ වෙලට බයිනවා, ගෙදරට බයිනවා, ගස්කොළන් වලට බයිනවා. මෙච්චර බයිනකොට මේ මනුස්සයා සාදුකාර දෙන්නේ ඇයි කියලා බනින එක නවත්තලා අහනවා. ඇයි සාදුකාර දෙන්නේ? නෑ මමත් මේ විදියට පෙර භවයේ ගොඩාක් මනින්න ඇති, අපාස නින්දා කරන්න නැති, ඒ හේතුව නිසා අටගත්ත ඵලය අද මට ඒ විදියටම බණුම් ඇයෙනවා. මම කොයි විදියට බැන්නද කියලා මට පරචිත්තේ නැහැ බලන්න. හැබැයි මේ බණුම් ඇයෙනකොට මට තේරෙනවා මේ විදියටමයි බණින් දැත්තේ කියලා. මම බැනපු දේවල් මට මැවිලා පේනවා. මම පෙර භවයේ කරපු දේවල් ඒකේ තියෙන ආනිසංස, ඒකේ තියෙන අනිත්‍යභාවය මට මතක් කරලා දුන්නා. මං කරපු හැම කර්මයක්ම ඔයා මට බැනලා ඉවර කරනවා. මාගේ කර්මය ඉවර වෙන බව මට දැනෙනකොට හරි සන්තෝසයි මට. ඇයි මං බැන්නනම් මං බැනුම් ආලමිසක් එක ඉවර කරන්න බෑ. එහෙනම් ඔයා මට බැනලා මගේ කර්මය ඉවර කරනවා. මාව නිවනට ලං කරනවා. ඔයා මගේ ජීවිතය තව තවත් සසර විමුක්තියට කිට්ටු කරනවා. මේක දැකලා ඔයා මගේ දෙයියෙක් වාගේ මට පේනවා. ඔයා මගේ කල්යාණ මිත්‍රයෙක්. ඔයා කැතකතා කියලා ඔයාගේ ජීවිතය අපිරිසිදු කරගෙන ඔයා මේ ලෝකයේ දුකට ඉමිකම් කියාගෙන මගේ කර්මය ගෙවලා මාව එතර කරනවා. අර වලේ දෙන්නෙක් වැටුණාට පස්සේ ඒ වැටිච්ච කෙනෙක් උත්තරී මනුෂ්‍ය ධර්ම තියෙන කෙනෙක්. අනිත් කෙනා කිසිම ಗುಣධර්මයක් නැති කෙනෙක්. අර ಗುಣධර්ම කියන කෙනා කියනවා අපි දෙන්නාම ඉටියොත් මිත්‍රය මේ ලිදේ. අපි දෙන්නාම බඩගින්නේ මැරෙනවා. එහෙනම් මේ දෙන්නගේම තියෙන මිනිසත් භවය ගොඩාක් වටිනා භවයක්. එහෙනම් උත්තරීතර මනුසත් භවය නිකන් විනාශ වෙන්න දෙන්න බෑ. ඔයා මගේ කර උඩට නැග ගන්න. මගේ අත් දෙක උඩට ඔයාගේ පහළ දෙක තියාගන්න. තවත් අඩි දෙකක් උස්සනවා. එහෙනම් කොමරුව එල්ලිලා උඩට යන්න. ඔයාගේ ජීවිතේ බේර ගන්න. ඔයාවත් මේ මිනිසත් භවයේ උත්තරී මනුෂ්‍ය ධර්ම වඩලා අරියත් බෝධියටපත් වෙන්න. මම මගේ ජීවිතයේ මේ ලිඳේ ඉඳලා කොමරි මං මේක ඉවර කරගන්නම්. මට තියෙන ආයස ටිකයි. ඔයාට පරමාවිස වැඩි. ඒ නිසා ඔයා උඩට යන්න කියලා අර උත්තරී මනුෂ්‍ය ධර්ම තියෙන කෙනා මෙයාගේ කර උඩට අරයව නගලා එළියට දානවා. ඒ වගේ අර උත්තමයාත් මේ වගේ වැඩක් තමයි කරන්නේ. එයා මොනවද කරන්නේ? එයා බැනලා නිඳා කරලා අපාස කරලා විශාල අකුසල කර්ම රාශියක් එයා ඉමිකාරයේ කරගෙන අපේ කර්ම ටික ඉවර කරලා අපිව සංසාර විමුක්තියටපත් කරනවා. එහෙනම් මේ වගේ උත්තමයෝ මේ ලෝකේ ඉන්නවා. මේ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ඉන්නවා අපිව නිදාස් කරන්න, අපේ කර්මය ඉවර කරන්න. එහෙනම් මේක අපි දකින්නේ නැහැ. අසවලා මට බැන්නා. අසවලා අපේ પરම්පරාවට නිඳා කළා කියලා ජම්ම වෛරයක් බැඳ ගන්නවා. එතන තමයි අපට අලුත් කර්ම හැදෙන්නේ. මේ තපස් ජීවිතය තපෝච්ච කියලා කියන එක ඇස්වල විතරක් නෙමේ කන්වලිනුත් රකින්න ඕනේ. යම්කිසි කෙනෙක් අපට නිඳා අපාස කරනවා වාගේ ප්‍රශංසා ගෞරව කරනවා. අනේ මේ පින්වතුන් කොච්චර ලස්සනද බලන්න, හොඳට දත් මැදලා, හොඳට කොණ්ඩේ පීරලා, සුදු හැඳගෙන හරි පිරිසිදුයි දැක්කාම හරි සන්තෝසයි කියලා ಗುಣ වර්ණනා කරනවා. අපි එතන බලන්න මොනතරම් හොටුන්නක් දානවද? මාන්‍ය හොටුන්නක් පළඳන ඇටිමට නැති ಗುಣ කියලා මේකේ තියෙන අසුචි මල මූත්‍රා, කැතකුණු ටික, දාඩිය සෙම, මේ කබ ටික මමනේ දන්නේ මෙච්ච සම්පූර්ණ කුළුණු ලොරියක් කියලා. මේ තරම් අසුචි ගොඩකට කරන වර්ණනාව නැති මාන්නයක් ඇති කරලා ගෞරවයක් දීලා ආහංකාරයේ උඩමකම ඇති කරන්න මේ මිනිස්සයා මාර වේයමක් දරනවානේ. ඇයි මේ මිනිස්සයා මෙච්චර වේශමාන්සි වෙන්නේ කියලා ඒක දිහා බලාගෙන 100න් ඉන්නවා. අර මිනිස්සයා ප්‍රශංසා කරලා කරලා බැරි ගැයනවා. ඒත් අපිට මාන්නයක් ඇති වෙලා නැහැ. ආහංකාරයක් උඩඟුවක් ඇති වෙලා නැහැ. ඇයි අපි දන්නවා මේ මිනිස්සයා අපට මාන්නය කින ඔටුන්න පළඳනවා. ආංකාරයේ කියන වස්ත්‍රය අපිට අඳනවා. එහෙනම් මේ දේවල් දැනගෙන ඒ බණින ඒ ප්‍රශංසා කරන හැම මොහොතක් තුළම තමන්ට ඇතිවෙන අකුසල කර්ම කෙලෙස් ධර්මයන් පිළිබඳ 100න් ඉන්න පුළුවන් නම් අන්න මේ කන් දෙක තපස් රකින්නවා. මේ කන් දෙක තපස් ජීවිතයක් බවට පත් වෙලා එහෙනම් අපේ කන් දෙකෙන් අපට තපස් රකින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඇස් දෙක පියාගෙන, එරමිනිය ගොතාගෙන, කය ඍජුව තියාගෙන අපි මීසරේ සවන් දෙනවා. සිල් ගන්න ඇවිල්ලා අනිත් දෙන්න කතා කරනනේ මොකද්ද කියලා මීසර හොඳට ආගෙන ඉන්නවා. ඉන්නේ ඇස් දෙක පියාගෙන නිසා කට්ටිය කියන සමාධියේ ඉන්නේ නැහැ. අර කට්ටිය මොනවද කතා කරන්නේ? ඔව් අසවලාගේ ගෙදර හොඳයි. ඒක දැනගත් එකත් හොඳයි කියලා ඕක ආගෙන ඉන්නවා. දැන් එයා තපස්ද රකින්නේ නැහනේ. එයාගේ කන් දෙක තපස් නෙමෙයිනේ. එයා දුස්සීලයිනේ කන් දෙක. එහෙනම් මේ කන් දෙකත් තපස්වර බවට පත් කරන්න ඕනේ. අපේගේ ජීවිතවල ගඳක් දැනිච්ච ගමන්ම අපි කලබල වෙනවා. බලන්නකො මේ මිනිස්සයා නාන්න නැතුව මෙතන ඇවිල්ලා වාඩි වෙලා කොච්චර ගඳයිද කියලා අපි ඒ මිනිස්සයාට ද්වේෂ කරනවා, වෛර කරනවා, ඇඟිල්ලෙන් ඇනලා යව ඈඩ් කරනවා, තල්ලු කරනවා. මොකද්ද මේ කියන්නේ? එයා ගඳට ගැටෙනවා, ද්වේෂය ඇති වෙනවා. එහෙනම් තමන් තුල ඒ ගඳ නැද්ද? තමනුත් මාස දෙකක් තුනක් නැවෙ නැත්තම් තමන්ගේ තත්ත්වයත් ඒකම නේද? කොච්චර තමන්ගේ කය තුල තිබුණත් අසුචි මල මූත්‍රා, දාඩිය, සෙම, සොටු මේ හැම එකක්ම එළියට ගත්තොත් තමන්ටත් ඒක ඌලගෙන ඉන්න බෑ ගඳයි. ඇයි මේ යථාර්ථය දකින්නේ නැත්තේ? මේ ලෝකේ අපි හැමෝම අපිරිසිදුයි කියනක ඇයි දකින්නේ නැත්තේ? මේ ලෝක සත්‍යයම මේ ලෝකේ කුණු ගොඩක් වාගේ කට්ටියක් කියනක ඇයි දකින්නේ නැත්තේ? එයාට වඩා මම කුණුයි අපිරිසිදුයි කියන ඒ යථාර්ථය මෙනෙහි කරලා යටාත්පාත්කම හදාගන්නේ නැත්තේ ඇයි? අන්න බලන්න එයාගේ තපස් ජීවිතේ පිරිහිලා. උන්ද ලස්සනට ඇඳගෙන කරගෙන ලස්සනට කොණ්ඩේ පීරලා පිළිවෙලට පිරිසිදුවට ඇවිල්ලා කෙනෙක් වාඩි වෙනවා පිච්චමල් සුවඳ එයා ළඟ. ඇයි එයා සුවඳ විලවුන් ගාලා තින පිච්චමල් සුවඳ. අනේ බලන්න මොනතරම් ලස්සනට මිනිස්සු ඉන්නවද. හරි සුවඳයි. දැන් ගන්ධයට ඇලෙනවා ලෝභ වෙලා. එයා බණ අහන්නේ ඒ සුවඳට සමවැදිලා ලෝභයෙන් ඉන්නවා. එයා ලෝභය වඩනවා. ආන්ද්‍රෝ බණ කියන්නේ ලෝභය අලෝභය කරන්නේ කොහොමද කියලා. ඒ බණ ඇයෙද්දි තියා ලෝභය වඩනවා. දැන් බලන්න එයාගේ ජීවිතේ මොකද්ද? තපස්වරයෙක්ද නැන්නේ? එයා සම්පූර්ණම කැලෑවෙන්නේ යන්නේ. එහෙනම් මේ විදිහට මේ ගන්ධය තුලින් මේ නාසය තුලින් අපි ලෝභ දේශමෝ රාග වඩනවා, වෛර වඩනවා. අපේ තපස් ජීවිතයේ එන්න එන්න ක්‍රමක්‍රමයෙන් විනාශ වෙලා යනවා. එහෙනම් අපගේ ජීවිතවල අපගේ ජීවිතය අපි පරිස්සම් කරන්ට නම් මේ නාසය තුලින් වෙන්නා වූ මේ අකුසල කර්ම වලින් අපි වැළකෙන්න ඕනේ. නාසය තපස් නාසයක් බවට පත් කරන්න ඕනේ. එහෙම පත් කරන්න පුළුවන් නම් ගන්ධයේදී අපට ద్వේෂය ඇති වෙන්නේ නැත්නම්, සුවඳේදී ලෝභය ඇති වෙන්නේ නැත්නම්, ගන්ධ සුවඳ දෙකේදීම අපි ගැන අපට මෙනෙහි වෙනවා නම් අපි සංවර සීලයෙන් යුක්තව බොහොම නියතමානී වෙතන ඉඳගෙන කටයුතු කරගෙන අඩුපාඩු හදනවා නම් අන්න යාගේ නාසය තපස්වරයක් තපෝවණේයා ඉන්නවයි කියලා අපිට කියන්න පුළුවන්. තවත් තපස්වරයෙක් ඉන්නවා, ඒ තමයි අපේ දිව. ලුණු ඇඹුල් රස ටිකක් හොඳට වැදුනා තේ ව්‍යංජනේ වැඩිපුර බෙදා ගන්න නැද්ද? මගුල් ගෙවල් වලට ගියා මිසෙල්ලාම යන කට්ටිය ඒකේ තියෙන සේර මොඳ ටික වැඩිපුර බෙදා ගන්නවා. අපට ආරංචි උපාසක මාත්‍යේ කියනවා එයාගේ සහෝදර උපාසක මාත්‍යෙක් එක මගුල් ගෙදර ගියාම එයා ඉසෙල්ලාම බෙදන්නේ ව්‍යංජනලු. ඉතින් ආමත්ක දැනම ඉසෙල්ලාම බත්නේ බෙදන්න ඕනේ. එයා ව්‍යංජන බෙදනවා, ඒ අවශ්‍ය දේවල් බෙදලා ඊට පස්සේ ඒකුලින් බත් බෙදලා අර ව්‍යංජන ටික වාලා ඒකුලින් ආයි ව්‍යංජන බෙදනවා. එතකොට හැමෝටම එක බිත්තරයක් හම් වෙනකොට එයාට බිත්තර තුනක් හම් වෙනවා. හැමෝටම මස් කෑලි දෙකයි, එයාට මස් කෑලි හතරයි. දැන් කොහොමද එයාගේ වැඩේ? දැන් මේකට එයා කියනවා තපස් කියලා. මේකට තපස් කියන්නේ කොහමද? ඒක ඇති තපසක් නෑ. එහෙනම් ලුණු ඇඹුල් වලට අපි ලෝභ වෙලා, ඒ ලුණු ඇඹුල් වලට අපි රාග වෙලා, මත් වෙලා, අපි කැමති ගොඩාක් රසවත් වටිනා ආහාර වලට, විශේෂ ආහාරයක් තිබුණාම කන්න බැරි වුණාත් තව අඟලක් හරි කොමරි බඩට කොටා ගන්න නේද වෑයම් කරන්නේ? පොඩ්ඩක් හරි ඉතුරු වුණා නම් අපි දන්නා මේක විසි කරලා බෑ, කොමරි මේක බඩට දා ගන්න ඕනේ කියලා කොමරි මේක ගිල ගන්නවා. කතා කරන්න බෑ, බත් ඇට එළියට පයින්නවා. ඒ නිසා කට තියාගෙන ඉන්නවා. ඇයි? කට අගිස්සටම මේක පුරවලා. එහෙනම් මේ විදිහට මේ රසකාමයට අවු වෙනකොට, මේ රසකාමයට මත් වෙනකොට කො මේ කටේ තාපසයක් නැහනේ. තාපසයා ලෝභ දේශ මොහ නිරෝධ කරනවා මිසක් ඒවා වඩන්නේ නැහැ. එහෙනම් මෙයා වඩනවා නම් මෙයාගේ කට තුල තාපසයක් නැහැ. එහෙනම් හද ඉඳලා මේ කට තපස්වරයේ කරන්න ලුණු ඇඹුල් හොඳට තියෙන රසවත් ආහාරයක් මේ දිවට ස්පර්ශ වුණාම අනේ සාදු සාදු මේ වගේ රසවත් ආහාරයක් හැමෝටම ලැබෙන්න ඕනේ. එහෙනම් මම අඩුවෙන් අරගෙන අනිත් අයටත් මේ රස ගන්න, මේ රස විඳින්න අවස්ථාව දෙන්න ඕනේ. එහෙනම් ගොඩාක් වටිනා දේවල් පූජා කරන්න මේ සිත හදා ගන්න. පමණ දැනගන්න මත්තඤ්ඤුතාච බත්තස්මින්, පමණ දැනගෙන ආහාර ගන්න, පමණට වඩා ගන්න එපා. තමන්ගේ පමණට වඩා බත් මිටක් හරි ගන්නව නම් ඒ ගන්නේ තවත් කෙනෙකුගේ බත් පිඟානේ මිටක් නේද? ඇයි තමන්ගේ ප්‍රමාණයට වඩා කියලා කියන්නේ තවත් කෙනෙකුට අයිති ආහාරයක් ඒක? එහෙම ගන්න එපා. සියලෝම තථාගතයන් වහන්සේලාගේ අවසාන බුද්ධානුශාසනාව මත්තඤ්ඤුතාච බත්තස්මින්. අපගේ ජීවිතයේ අපේ තරම දැනගෙන ප්‍රමාණය දැනගෙන ගන්න ඕනේ. ඒකත් සීලයක්, ඒක තපස් ගුණයක්. එනං හදේ ඉඳලා අපි කෑම ගන්නකොට කොච්චර රසවත් කෑම තිබුණත්, වටිනා කෑම තිබුණත් අපේ ප්‍රමාණය විතරයි ගන්නෙ. තවත් කෙනෙකුට ලැබෙන්න තියෙන අවස්ථාව උදුර ගන්න, අදින්නා දානෙ කරන්න, නුදුන්න දානයක් පැර ගන්න. එනං මේ විදියට අපි මේ රස කියන කාමය තුලින් අපි සිල් සමාධි වෙලා යාව තපස්වරය කරමු. රස කියන කාමයට අපි යමදාම මත් වෙලා රසකාමයේ සුමිච්චාචාරා වේරමණී සිකපදයේ කැඩිලා අදහිඳලා එක සමාධි වෙමු. අපි ඒක ආරක්ෂා කරමු. ඒ විතරක් නෙමෙයි මේ කට කියන මේ ආයතනය තුල කිසිම සංවරයක් නැහැ වචනය පිළිබඳව. අපි කතා කරනකොට මොනතරම් වචන පිටත් වෙනවද? මොනතරම් අපි තුලින් ලෝභ දේශ මොහ වචන වලින් ප්‍රකාශයටපත් වෙනවද? මේ උපාසක පින්වතුන් ඉතට අවංකවම කල්පනා කරලා බලන්න, උදේ ඉඳලා රෑ වෙනකන් නිවනට අදාළ වචන කීයක් කතා කරනවද? වචන පහක්, වචන 10ක් නෑනේ පින්වතුනි. උදේ ඉඳලාම කතා කරලා තියෙන්නේ ඉපදෙන්නේ කොහමද, දුක් විඳින්නේ කොහමද, සසරේ ගොඩාක් දුක එකතු කරගන්නේ කොහමද, පංචකාමයන් පිනවන්නේ කොහමද කියන එක නේද? වෙලට යන්න, පොලට යන්න, කඩේ යන්න, අඳින්න, පළඳින්න, උයන්න, මේ හැම දෙයක්ම භවයේ නේද කතා කරලා තියෙන්නේ? එත මොනවද උයන්නේ කියලා අද අවස රැට වාඩි වෙලා කල්පනා කරනවා නේද? හැබැයි එත උදේ ආවිස අපිට තියෙනවද නැද්ද කියන එක කවුරුත් කල්පනා කරන්නේ නැහනේ. මං එත උදේ නැගිටිනවද, මාව මල්සාලාවෙන් ගෙනියනවද, මට එත පාන්සකුලේ දෙනවද, මේක කල්පනා කරන්නේ නැහැ. එතේනම් අපි පරිප්පු ආදමු, අර බෝන්චි ටිකක් ඉතුරු වෙලා තියෙන ඒක අදලා සම්බෝලයක් අදරමු උදේ කෑමට. මේ රෑ 12ට යගේ ආවිස ඉවරයි. එත උදේ යට පාන්සකෝල මේ රෑ කල්පනා කරන එත උදේ අඹරණ තියෙන සම්බෝලට දෙයි ගෙඩියක් නැහැ කියලා බලන්න එයාට තියෙන ප්‍රශ්න. මේවා තමයි මානසික ප්‍රශ්න. එයා පෘථුජන ස්වභාවය තුළ එයා ගොඩාක් ප්‍රශ්න, එයාගේ ඔළුවේ පටවලගෙන ඉන්නවා. මේ සාකච්ඡා හැම එකක්ම පරුසා වාච, පිසුනා වාච, සම්පප්පලාප, මුසාවාද වලට අවු වෙනවා. එහෙනම් මේ කට තපස් රකින්න දන්නේ, මේ කට තපස් රකින්න පුරුදු වෙලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල මේ කට ඉසලාම තාපසේ කරන්න ඕනේ. මේ කටට අපි උගන්වන්න ඕනේ තපස් රකින්නේ කොහමද? එහෙනම් කතා කරන්න කලින් සිතලා බලන්න. ඒක උදේ මොනවද දන්නේ උයන්නේ අම්මේ කියලා අනකට කියන පුතේට ඈරුනොත් බලමු. ජීවත් වෙලා හිටියොත් අපි තුනුරුවන් වැඳලා සාදුකාර දීලා ඒක ජීවිතේ පටන් ගමු. ඒක තියෙන දේ අපට එතට ඇති. ඒක ප්‍රශ්න අද දවසට ගේන්න එපා. ඒක ප්‍රශ්නේ ඒක 24 දී කල්පනා කරමු. අද කල්පනා කරොත් අද 24ට ඒක ප්‍රශ්නත් එකතු වෙනවා. ඇයි අනුන්ගේ ප්‍රශ්න ගන්න එට දවසේ ප්‍රශ්නේ ඒ මිනිසුන්ගේ ප්‍රශ්නයක්. ඒ පෑ 24 ප්‍රශ්නේ ඇයි අදට ගේන්නේ? එට ගන්න එට කල්පනා කරමු. ඈරුණාම කියන අනේ පුතේ අදත් අපට දවසක් හම්බුණා. එහෙනම් පොල් ගෙඩියෙන් සම්බෝලයක් අඹරලා අපි කැඳබමු. අන්න බලන්න ප්‍රශ්නේ විසඳිච්ච ඇති. එහෙනම් අපි පුරුදු වෙලා නැ මේ වචනේ කතා කරන්න කලින් සුදුසු දේ ඉතලා බලන්න. අපගේ වචනේ සංවර වෙලා නැ. එහෙනම් අද ඉඳලා අපි මේ ලෝකේ කිසිම කෙනෙකුගේ අගුණ අගුණ නොකියමු. කිසිම කෙනෙක් නිന്ദා අපාසයටපත් නොකරමු. විවේචනය නොකරමු. අගෞරවයටපත් නොකරමු. කිසිම කෙනෙකුගේ ගුණධර්මයන්, එයාගේ පාරමිතාවක් අපි නොසොයමු. මේ ලෝකේ කූඹියාගේ ඉඳලා ගත්තාම මිනිසයා, දෙවියා, බ්‍රහ්මයා, අලියා, ඇතා කියලා ගත්තාම මේ විශාල සත්තු වෙනකන් මේ සත්වකම කවුද පින්වතුනි? ඔක්කොම බෝධිසත්වය නේද? අපේ මාබෝසතාණන් වහන්සේ සෑම කුලෙම ඉපදුනා. 550 ජාතකේ අරන් බලනකොට নানা ප්‍රකාර බවල සත්ව කුලවල උන්වහන්සේ උත්පත්ති ලැබලා. එහෙනම් මේ ලෝකෙ ඉන්න කුරා කූඹියාගේ ඉඳලා මේ සෑම සත්වයකම බෝධිසත්වයක් නේද? දැන් මේ පින්වතුන් කියන්න තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්නේ නැතුව නිවන් දකින්න පුළුවන්ද? බෑ නේද? එහෙම නිවනක් නැහනේ. එහෙනම් අදුම තරමින් රාත්පලයටවත්පත් වෙන්න එපාය. සම්මා සම්බුද්ධත්වයට, පච්චේක බුද්ධ බෝධියටපත් වෙන්න එපාය. එහෙනම් මේ පින්වතුන්ට තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්න ඕනේ නම් ඒ බෝධියටපත් වෙන්න පුරණ මේ සෑම එකක්ම බෝසත් චර්යාව නේද? එහෙනම් බෝසත් පාරමිතාව නේද මේ පුරන්නේ හැම කෙනාම? මේ ඔක්කොම බෝධිසත්වයෝ. අද වර්තමානයේ ජනගහන කෝටි 800යි. මේ ඔක්කොම බෝධිසත්ව ගුණාංග. එහෙනම් මේ පින්වතුන් දන්නේ නැහැ අපි බෝධිසත්වයෝ. අපි මේ විවේචනය කරන්නේ තවත් බෝධිසත්වයෙන්. එහෙනම් සම්මා සම්බුද්ධත්වයේ පතාගෙන යන කෙනෙක්ව විවේචනය කරනවා කියලා අපි දන්නේ නැහැ. අපි අපාස කළා, නිନ୍ଦා කළා, අගෞරව කළා, නැත්තටම නැති කරලා දාලා ආනන්තරිය පාප කර්ම වාගේ ලොකු විශාල කර්ම කරගන්නවා අපි. එහෙනම් මේ පින්වතුන් අද ඉඳලා මේ කටගෙන පරිස්සම් වෙන්න, මේ වචන ගැන පරිස්සම් වෙන්න, කටින් තපස් රකින්න, නිස්සබ්ද භාවනාව වඩන්න, සෑම මොහොතෙම නිස්සබ්ද වෙන්න, ඇයෙන හැම දෙයක්ම හොඳට අහගන්න, අවශ්‍ය වචනය නිවනට අදාළ විදියට වචනයකින් දෙකකින් පරිස්සමෙන් ප්‍රකාශයටපත් කරන්න. එහෙම මේ කටින් තපස් රකින්න උරු වෙන්න පින්වතුනි. මේ කය දිහා බලන්න, මේ කය කොච්චර දුස්සීලද කියලා. මේ කායික චර්යාවේ 84,000ක්ම විනය කැඩෙනවා. කෝටියක් සංවර සීලය කැඩෙනවා. ඉඳ ගන්න දන්නේ, ඉට ගන්න දන්නේ, ඇවිදින්න දන්නේ, අචින් යවන්න දන්නේ, කයින්ද දන්නේ, කතා කරන්න දන්නේ, කන්න දන්නේ, බොන්න දන්නේ. දැන් බලන්නකෝ මේ බෝධිසත්වරු කොච්චර පාරමිතාවල අඩුපාඩුද? කවදාද මේ පාරමිතා පිරෙන්නේ මේ බෝධිසත්වරුන්ගේ? එහෙනම් ඉඳ ගන්නකොට සංවරව ඉඳ ගන්නත්, නැගිටින්නට සංවරව නැගිටින්නත් දැනගත්තට මදි, තව එකක් දැනගන්න ඕනේ. තමන්ගේ නැගිටීම තුලින් තව කෙනෙක් කැළඹෙන්නේ නැතුව නැගිටින්න ඕනේ. ගොඩාක් සංවරව නැගිටිනවා තවත් කෙනෙකුගේ ඇඟේ ඇතිල්ලීගෙන. ඒ මනුස්සයාගේ භාවනාව ඉවරනේ. නැගිටලා මොකක්ද නැ මේ ඇතිල්ලෙන්නේ. ඕම සංවරව නැගිටිනවා, අරි සංවරයි. නැගිටලා තමන් වාඩි වෙච්ච පැදුර ගසනවා දූවිලි ගොඩ, අර මිනිසුන්ට උස්ම ගන්නවත් බෑ. දැන් මේකේ සංවරයක් තියනවද? නැහනේ. එහෙනම් අපි නැගිටට මදි, නැගිටලා යන තාක්කල් කිසිම ජීවියෙකුගේ සිතට කයට දුකක් නොදෙනන විදියට ඇසිරෙන්න ඕනේ. මේක තමයි තපස කියලා කියන්නේ. අපේ චර්යාව නිසා අපට විරුද්ධවාදියෙක් ඇති වෙනවා නම් ඒ චර්යාවේ අඩු, ඒකේ තපසක් නැහැ, සංවරභාවයක් නැහැ. අපේ චර්යාව නිසා පෞල් ජීවිතයේ අවුලක් ඇති වෙන්න බෑ. දරුවෝ අපට ද්වේෂ වෙන්න බෑ. දෙමව්පිය අපට අකමැති වෙන්න බෑ. සමාජයෙන් අපට නිନ୍ଦා අපවාද එන්න බෑ. ඒ විදියට මේ කය සමාධියේ ඉන්නවා නම්, විනයානුකූලව ඉන්නවා නම්, සීලේ මුත්‍තරී මනුස්ස ධර්ම වලින් කටයුතු වල නිරත වෙනවා නම්, අන්න කියන්න පුළුවන් මේ බඹයක් විතර උස තියෙන කය තපස් ඩකින්වයි කියලා. එහෙනම් මේ තපෝච කියන ගාතාවම මෙච්චර ලොකු කමඨාණක් නම්, මේ තරම් වඩන්න තියෙනවා නම්, බ්‍රහ්මචර්යාච සාකච්ඡා කරන්න ගත්තොත් මොනතරම් ගැඹුරුද? නිබ්බාන සච්ච කිරියාච ගත්තාම කොච්චර ගැඹුරුද? එහෙනම් මේ ගාථා රත්න හැම එකක් තුළම භාග්‍යතුන් වහන්සේ අපට කමඨාණක් දීලා, නිවන් මාර්ගයක් දීලා, මේවා වඩන්න ඕනේ, මේවා කටපාඩම් කරලා තිබ්බට මදි. එහෙනම් මේ පින්වත් මේ ශ්‍රවණය කරපු ධර්මය තමන්ගේ ජීවිතේ වඩන්න, ඇසකන දිව නාසය සම කියන මේ ආයතන පයෙම තපස් රකින්න. තාපසේගේ ප්‍රධාන අරමුණ මොනවද? චිත්ත සමාධිය. දැන් කියන්න මේ පින්වතුන්ට තප්පරයට, තප්පරය කියන්නේ එක සැනයක්නේ, මේ සැනේට සිතිවිලි කීයක් විතර තියෙනවද? 100ක් විතර දෙනවා. පැයක් විතර වාඩි වෙලා කල්පනා කෙරුවොත් භව කෝටියක් ඉපදෙන්න කාරණා ඇති කරලානේ. ලෝභ, දේශ, මෝහ, රාග, වෛර මොන තරම් ඇති කරලද? අර මනුස්සයාගේ මම මේ විදිහට පිළිගන්නවා, මම මේ විදිහටයි මේක කරන්නේ, මම මේ විදිහට ඇසිරෙන්නේ, එක එක්කෙනාට ඕනෑ විදිහට මම හැදෙන්නේ, මට ඕනේ විදිහට මං ඉන්නේ. දැන් මේවා ඔක්කොම ලෝභ, දේශ, මොහ, රාග, ආහංකාර, මාන්න උඩඟුව නේද? දැන් මේවා මෙනෙහි කරනවා කියලා කියන්නේ මේ සිතට කො තපස් ජීවිත මොකවත් ගෑවිලාවක් නැහනේ. තාපසේ සමාධියේ ඉන්නවා නම් මේ සිතේ සමාධිය කො ගෑවිලාවක් නැහනේ. එහෙනම් මේ 6 ආයතනයේ සිතත් තපස්සිතක් බවට පත් කරන්න ඕනේ. තාපසයා නිතරම හැමදේම යහපති. පේන දේවල්, හයන දේවල්, දැනෙන දේවල්, අඟෙන දේවල් ඔක්කම යහපති. මගේ කර්මයයි මට පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ, ඇඟෙන්නේ. මම කරපු කියපු දැනපෝ දීපු දේවල් තමයි මට මේ පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ, ඇඟෙන්නේ, ලැබෙන්නේ. මේ ඔක්කම කර්මානුරූපීව මම කරගත්ත දේවල්. එයා සාදුකාර දෙදී ඒ හැම දෙයක්ම බලාපොරොත්තුවක් නැතුව, කිසිම ලෝභයක් දේශයක් නැතුව ඒවත් එක කටයුතු කරනවා. එයා ඒකෙන් කර්ම අදා ගන්නෑ. දන්නවා මේ හේතුව නිසාට ගත්ත ඵල මේවා වෙනස් කරන්න සුදුසු නෑ කියලා. හැබැයි අපි වෙනස් කරන්න වෑයම් කරන නිසා අනේක ජාති වාරයක් ඉපදිලා දුක් විඳින්න අපි කටයුතු කරගෙන අපගේ ජීවිතයේ සම්පූර්ණම අවුලක් වෙලා බලන්න, අපි මේ තරම් මේ සංසාරයේ දුක් විඳලා තාම සෝවාන් ඵලයට පත් වෙන්න බැරි උනේ මේ තපස් ජීවිතය අපේ ආයතනය තුළ නැති නිසා නේද? ඇසකන දිවනාසය සමසිත කරේ විනාඩි 10ක් මෙනේ කරලා බලන්න, මම කොච්චර රාගයෙන් බල්ලා තිනවද, තෘෂ්ණාවෙන් බල්ලා තිනවද, ద్వේෂයෙන් බල්ලා තිනවද, වෛරයෙන් බල්ලා තිනවද? මේ කටගෙන පොඩ්ඩක් විනාඩි 10ක් කල්පනා කරලා බලන්න, මොනතරම් මා මිනිසුර නිନ୍ଦා අපාස කරලා තියෙනවද, පරුස වාච කරලා තියෙනවද, බොරු කියලා තියෙනවද, ඕපදූප කතා කරලා තියෙනවද? කෝ නිවනට කාරණා බොහොම අවමනේ. අද මේ කායික චර්යාවේ අසංවර භාවය ගැන මෙනෙහි කළ බැලුවාම අපටම කලකිරෙනවා, ඇත්තටම මේ මමද කියලා හිතෙනවා. එනා හදින්දලා ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයම තපස්වර බවට පත් කරන්න, මේ ආයතන ආයතලින්ම තපස් රකින්න තපෝච කියන තථාගතයන් වහන්සේගේ පණිවිඩය රකින්න. භාග්‍යතුන් වහන්සේ මේක නිකන් දේශනා කළේ නැහැ. මේ තපස් කියන වචනේ උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ වෙන්න ඒකේ තියෙනා විද්‍යාත්මක භාවය කමඨාන නිර්වාණ පණිවිඩය අවබෝධ කරගන්න උන්වහන්සේට සාරාංශක කල්ප ලක්ෂයක් ගියා පින්වතුනි. එනං උන්වහන්සේගේ ජාතක කතා පොත් වහන්සේවල අපට තේරෙනවා මොනතරම් දුකක් උන්වහන්සේ වින්දාද මේ ධර්මය අවබෝධ කරගන්න. එනං පිපාසයට අපි ගිලම්පස දෙනවා, ඇල් වතුර දෙනවා, බීම දෙනවා. හැබැයි අපි කවදාවත් ඇඟිල්ල කපලා ලේ දෙන්නේ නැහැ. එනං මේ මාබෝසතන උන්වහන්සේ මේ තපෝච කියන මේ ධර්මතාවය අවබෝධ කරගන්න උරපලලා ලේ දීපු කතාව අපි අහලා තියෙනවා. ඉසකපලා දන් දුන්නා ඒ සහෝදරයාගේ මානකම එම නැත්තම් එයාගේ ජීවිතය සම්පූර්ණ කරගන්න. රාජධානි දන් දුන්නා, භාර්යාවට බැඳිලා, භාර්යාව හරි ලස්සනයි, එයාට හරි ආදරේ, මේ ආදරේ කියන ලෝභය කඩන්න ඕනේ, මේ බැඳීම කඩන්න ඕනේ. භාර්යාව දන් දීලා ඇදගෙන යනවා බලාගෙන හිටියා. දරුවන්ට බැඳිලා මේ සෙනෙහස කියන බැම්ම කඩන්න ඕනේ, මේ දැන්වල කඩන්න ඕනේ. දරුව දන් දීලා අරගෙන යනකම් බලාගෙන හිටියා. එහෙනම් මේ වෙස්සන්තර රජුරෝ මොනතරම් ශ්‍රේෂ්ඨ ගුණධර්ම වැඩුවද, මොනතරම් දුක් විඳද මේ ධර්මය අවබෝධ කරගන්න. එහෙනම් ඒ තරම් දුක් විඳලා සාරාංශක කල්ප ලක්ෂයක් උන්වහන්සේ ඇටමස්ලේ නාර මේ මහා සාගරය වගේ මහා පොළොව වගේ දන් දීලා අවබෝධ කරගත්ත ධර්මය නේද මේ තපෝච කියන එක. ඒ ධර්මතාවයේ නේද අද අපට කමඨාණක් උනේ, අපට නිවන් පණිවිඩයක් උනේ. එහෙනම් ඇත්තටම අපි බෞද්ධය වශයෙන් ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර කරනවා නම්, ගරු කරනවා නම්, අපි උන්වහන්සේ වෙනුවෙන් මේ ශාසනයට යමක් කරන්න කැමති නම්, අද ඉඳලා හැමෝම තපස් රකින්න, තාපසවරු වෙන්න, ඇසකන දිවනාසය සමසිත අද ඉඳලා තපස් ජීවිතයට උරු කරන්න. එහෙම වුණොත් අපි කෙලෙගුණේ සලකපු බෞද්ධ පින්වතුන් කියලා අපට කියන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ පාරමිතාව අර්ථවත් කරපෝ තිසරණේ සරණ යන සරණාගතිය කියලා අපට ආඩම්බර වෙන්න පුළුවන්. එහෙම නැතු අපි තවත් පංචකාමයන් පිනව පිනව ඇසකන දිව නාසය සමසිත මේකෙන් පිනවනවනවන් නලවනවනවන් පින්වතුනි, අන්න ඒ පාරමිතාව අපි නිඳාවට පත් කළා. ඒ මාබෝසතනන් වහන්සේගේ පූජා කරපු සෑම පාරමිතා ගුණධර්මයක්ම අපි අපාසයට පත් කළා. සාරා සංක කල්ප ලක්ෂයක ಗುಣධර්ම අපි විවේචනය කළා කියලා කිව්වොත් ඒක නිවැරදි. එහෙනම් අපට එහෙම කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේට අපි ආදරෙයි, උන්වහන්සේගේ පාරමිතාවට අපි ගරු කරනවා. ඒ පාරමිතාවට අපි යමක් කරන්න ඕනේ, පිරිකර පූජා කරන්න කැමති නම් මේ භවයේ අරියත් බෝධියට පත් වෙලා පිරිනිවන් පාන්න, ඒක තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන පිරිකරය. එහෙනම් අපගේ ජීවිතයේ අද ඉඳලාම අපි මේ ගාථා රත්නයේ පළවෙනි වචනය අපගේ ජීවිතයේ කමඨාණක් කරනවා. ඒක තමයි සෑම තප්පරයක් ගානේ, සෑම සෙනෙහයක් ගානේ, මොහොතක් ගානේ අද ඉඳලා අපි තපස් රකින්නවා. ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයම තපස්වරු බවට පත් කරනවා. කිසිම කෙනෙක්ගේ කිසිම දෙයක් හොයන්නේ නැහැ. මේ බඹයක් විතර උස තින මේ කයේ අඩුපාඩු හොයලා ඒක හදන්න රෑදවල් දෙකේ මාන්සි වෙනවා. මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් මගේ ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. එහෙනම් මේ කමඨාන හදයිදලා වඩන්න, මේ නිවා මාර්ගය හදයිදලා පුරන්න, මේක සීලයක් වශයෙන්, සමාධියක් වශයෙන්, ප්‍රඥාවක් වශයෙන්, පාරමිතාවක් වශයෙන් මේ තප්පරේ ඉඳලා වඩන්න. එනම් මේ ධර්මතාවය අපගේ සිත නැමැති පුණ්‍යක් කෙතේ බිත්තර වී වශයෙන් වපුර ගන්න, මේ කොඳට අස්වද්දන්න, නැවත නැවත මෙනෙහි කරන්න, නැවත නැවත සජ්ජායනා කරන්න, මේ ධර්මය නැවත නැවත පුහුණු කරන්න, මේක කමඨාණක් වශයෙන් වඩලා, මේ ධර්මයේ නැවත නැවත නිවා මාර්ගය වශයෙන් මෙනෙහි කරලා, මේ ලබාපු මිනිසත් භවයේ මේ ඉතුරු වෙලා තියෙන ආවිස කාලය තුළ අරියත් බෝධියට පත් වෙලා මාර්ගඵල නිවන් අවබෝධයකින් මේ ලබාපු මිනිසත් භවයේ අමාමා නිවනින් නිවි සැනසීම ලබන්නට මේ ධර්ම දේශනාව කමඨාන නිර්වාණ පණිවිඩය අප සියලු දෙනාටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙම වැඳගන්න මා සංඝරත්නය ආශිර්වාද කරයි. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තුතේ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවණින්ම සැනසෙත්වා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවණින්ම සැනසෙත්වා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවණින්ම සැනසෙත්වා සියලු දෙනාටම තෙරුවන් සරණයි.